ගෞරවනීය මහා සංඝරත්න අවසරයි ආචාර්ය ආනන්ද සෙනවිරත්න මහත්මයා අදත් හිමිදිරි පාන්දරම මේ මහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරාවි දෙල්ලා මාසිකව සිදු කරන දානමය පින්කම සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සෑම මාසිකම 17 වෙනිදා මේ පින්කම සිදු කරන්නේ ආදරණීය ස්වාමී දියණිය සිහිපත් කරලා එතුමියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. මේට මාස 8කට කලින් මියගිය ආචාර්ය දේහිනී සෙනවිරත්න නෝනා මහත්මිය වෙනුවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ දෙපළම තමගේ ජීවිතයේ හැම අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේ ලැබුරු කරමින් සංඝරත්නය ආශිර්වාද ලබාගත් දෙන්නෙක්. ස්වාමීන් වහන්සේ වෙතින් ධර්මය ශ්‍රවණය කළා, ධර්මයේ කෙරෙහි පැහැදිලි දෙපළක්, ඒ ධර්මය ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන බුද්ධ පූජාදිය සිදු කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශේෂී අප්‍රමාණ පින්කම් කරමින් කුසලයේ පින වර්ධනය කරගන්න පින්තුන්. ඒ උතුම් පින්කම් මාලාවයි අදත් මේ සිදු කරගෙන ඉන්නේ. ස්වාමින් වහන්සේලා උදෙසා පියමක් පූජා කිරීමේදී එකතකින් උන්වහන්සේලා තුල තිබුණා වූ සීලාදී ගුණයන් අප සිහිපත් කරනවා. අනෙත් අතින් උන්වහන්සේලා සම්බුද්ධ ශාසනයේ ලෝකේ චිරහත් කාලයක් පවත්වා ගන්නට කරපු අප්‍රමාණ කැපවීම සේවයට කරන කෘතවේදීත්වයක් විදියට, ප්‍රසන්නතාවයක් විදියටයි, කළමුණ සැලකීමක් විදියටයි අප මෙවැනි පින්කම් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්නේ. උන්වහන්සේලාගේ ගුණ පහදවතේ දරාගෙනයි මෙවැනි අවස්ථාවලදී අපි ශ්‍රද්ධාව දිනු වෙන විදියට පින්කම් කළ යුත්තේ. ස්වාමින් වහන්සේලාගේ ගුණ සඳහන් වන සුපටිපන්නෝ ගාථාවෙන් සඳහන් වන්නේ, ඒ ස්වාමින් වහන්සේලා සුපටිපන්නයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මනාව ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම උන්වහන්සේලා උජුපටිපන්නයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඍජුපටිපදාවට උජුකෝ නාම සෝමග්ගෝ කියපු විදියට මේ සම්මාදිටියෙන් පටගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ඍජු මාවතක්. අන්නේ ඍජු මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ඥායපටිපන්නයි, ඥාන ලබා ගැනීමට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරලීමට හේතු වන ඒ කායන වික්‍රයම් මග්ගෝ කියපු විදියට සතර සතිපට්ඨානයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා සාමීජී පටිපන්නයි, ඊතාම මනාව අලංකාර වූ නිවැරදි වූ මාර්ගයට අරියටගේ මඟට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුනේයයි පාහුනේයයි දුරින්දල උනත් ගෙනත් දෙන දේ පිළිගන්නට සුදුසු උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආගන්තුකයන් සඳහා පිළියෙල කරා වූ ඊතාම ප්‍රණීත ආහාර පාන ආදිය ස්වාමින් වහන්සේලාට පිළිගන්වන්න සූදානම්. උන්වහන්සේලා දක්ෂිනේයයි කර්මඵල අදහාගෙන යමක් පූජා කරන්න සුදුසු උත්තමයන් වහන්සේලා. අංජලි කරණීයයි අත් දෙක නළලේ තියලා වඳින්නට සුදුසු උත්තමයන් වහන්සේලා. අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්ස, මේ ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට උතුම් වූ පින්කෙට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. සංඝෝ පවජමානාන කියපු විදියට මේ මිහිමත වැඩම කරන ගමන් කරන අතුරින් උත්තම දේශකයන් වහන්සේලා, උතුම් සිල්ලතුන් වහන්සේලා තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ආඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් වඩාත්ම මුල් බැසගත්තු මේ උතුම් සම්බුද්ධ ශාසනය සෝභමාන කළ අතීතයේ පටන් මේ මොහොත දක්වා වැඩ සිටින අනාගතයේත් මේ ශාසනයට යම් තාක් ස්වාමින් වහන්සේලා එකතු වෙනවා නම් ඒ සියලු ස්වාමින් වහන්සේල වෙනුවෙන් ඔබේ දෑතින් පූජා කළා වූ සෝදානම් කළා වූ මේ දාණය ඒ සියලු ස්වාමින් වහන්සේල වෙනුවෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මේට මාස 8කට කලින් මියගිය දේහිනී සෙනවිරත්න මහත්මිය අනුමෝදන් වේවා. ඒ වගේම තමන් නමින් මියගිය දෙමෝපියාදී සහෝදරයන් ඇතුළු යම් තාක් ඥාති පිරිසක් කින් බලාපොරොත්තු වෙන සිටින්නම් ඒ සියලු ඥාති හොද. ඒ වගේම මේ පින දැක සුවපත් වෙනට කැමැති පුලුවන් සත්‍යයන් මේ විශ්වයේ කොතනක හෝ සිටිත්නම් මේ ආහාර ලබා කුසගින නිවා ගනිත්වා. මේ ප්‍රණීත වූ සිසිල් දිය බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් ඒ උතුම් කුසලයෙන් ඒ ඇගේ සාපිපාසා දුර වේවා. මේ දල්වා තියෙන ආලෝකයේ හේතුවෙන් අන්ධකාරයේ සිටින සත්වයන් ආලෝකය ලබත්වා. ඒ හැම දෙනෙක්ම සුවපත් වෙත්වා. ඔබ හැම දෙනාට මේ පින උතුම් මොණිමන් පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍ය කියලා දානීය සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්සදේම ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු. හොඳයි ආනන්ද මහත්මා, බොහොමත්ම සතුටට පත්වන්න මාසිකව ඉතාම ඕනෑ කමින් ශ්‍රද්ධාවෙන් ඒ ආදරණීය ස්වාමි දියණිය කෙරෙහි මහත් කරුණාවෙන් දයාවෙන් සිදු කරන පින්කමයි මේ මාසෙත් මේ මැනවින් සිදු කළේ. ගත වූ මාසයට පුරා ඔබතුමාගේ දෑතින් අප්‍රමාණ පින්දහම් සිදු කළා. කාලය, ධනය, ශ්‍රමය කැප කළා, බුද්ධිය කැප කළා, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විසින් අප්‍රමාණ පින්දහම් කළා. ඒවා තව බොහෝ කාලක් බොහෝ දිනෙකට ප්‍රයෝජනවත් වන විදියටයි ඔබතුමා ඉතාම බුද්ධිමත් විදියට ඒ ධනය කැප කළේ, ඒ පරිත්‍යාගයන් සිදු කළේ. සිදු කළා ඔය පින්කම් නිතර නිතර හිතලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. ඉතින් මේ හැම පින්කමකින්ම අපි බලාපොරොත්තු වන්නේ අපිට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලබා ගන්න. ඒ වගේම මේ හැම පින්කමකින්ම අපි බලාපොරොත්තු වන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා ගන්න. කල්යාණ මිත්‍රයන් වෙතින් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා ගන්නටයි, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික සලසා ගන්නටයි අප මේ හැම පින්කමක්ම කරන්න කියන සිතිවිලි අපේ හිතේ තියෙනට ඕන. ඒ සද්ධර්ම අපි ශ්‍රවණය කරන්නේ කුමක් සඳහාද? ඒ සද්ධර්ම අපි ශ්‍රවණය කරන්නේ දුකේ නිදහස් වීම සඳහායි. දුකේ නිදහස් වීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉහළින්ම අපට දේශනා කළේ මේ ලෝකයේ දෙස ලෝකයේ කිසිම තැනක සිත බැස නොගන්නාසේ අනිමිත්ත, ශුන්්‍යත, අප්පන්හිත වශයෙන් සිත ඉහළම මට්ටමට තබා ගන්නටයි උන්වහන්සේ අපට අනුශාසනා කළේ. ඒ සඳහා අනිත්‍යතාවය අපි වඩන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ ඇස කන ආදී ආයතන හය ඒවට ලක්වන අරමුණු, ඒ තුළින් ඇතිවන්නා වූ චක්කු විඥාන ආදී විඥාන මේ සියල්ලම ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයන් කියන අවබෝධය ලබා ගන්නටයි, ඒ සඳහා පහසුකම් ටික සලසා ගන්නටයි, දුකෙන් නිදහස් වෙන්නටයි අපි මේ හැම පින්කමක්ම කරන්න කියන සිතුවිලි ඇති කරගන්න. එතකොට වර්තමානය තුළ අපි හිත තියාගෙන ඉන්නවා නම් අපිට කොමන අරමුණක් සිහි වුණත්, කොමන රූපයක් අපට මතක් වුණත් අපි මතක් කරගන්නට ඕන මේ දැන් තමා තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්, නිරුද්ධ වුණු ශබ්දයක්, නිරුද්ධ වුණු ගන්ධයක්, නිරුද්ධ වුණු රසයක්, ස්පර්ශයක් කියන කාරණය නුවණින් දැනගත්තොත් අන්න ඒ නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ මනසෙන් හදාගන්න අවස්ථාවක්. ඒ වර්තමාන සිතුවිල්ලක්, ඒ වර්තමාන සිතුවිල්ලක් අහොත්වා සම්බුදං හොත්වා නබවිසති, කලින් මෙතෙන්ට නොපෙමෙන මෙතනම හටගෙන නිරුද්ධන ස්වභාවයක් කියලා දැනගත්තොත් අපි කිසිම තැනක අපේ හිත බැසගන්නේ අනිමිත්ත කියන්නේ ඒකට. ඒ වගේම මේ අවබෝධය ලැබීමත් එක්ක කිසිම දෙයක් අපි සාර වශයෙන් ඇති දෙයක් හැටියට ගන්නෑ. ඒකටයි ශූන්‍යත කියලා කියන්නේ. ඒ වගේම කිසිම දෙයක් අපි ප්‍රණිදි වශයෙන් සාර වශයෙන් ගන්නෙ නෑ. ඒකටයි අප්පන්හිත කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය සමගම කිසිම දෙයක් පිළිබඳව න අභිවදති, න අභිනන්දති, න අජ්ජෝසායති ඉත්‍ති කියපු විදියට අපි අවිද්‍යාසහගතව කිසිම දෙයක් ගැන ගුණ කියන්නේ, කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ. අවිද්‍යාසහගතව කිසිම දෙයක් කෙරෙහි සිත බැස ගන්න නැති මට්ටමට අපේ හිත දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. අනේ සදහම් මග යන්නටයි මේ සියලු පින්කම් කරන්නේ. ඉතින් ආනන්ද මහත්මා, අද දින සිදු කළා මේ පින්කමත් මේ ආධ්‍යාත්මික ගමන් මගට ආලෝකයක් වේවා. රැස් කරගත් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් මීට මාස 8කට කලින් මිය ගිය දේහිනී සෙනවිරත්න මහත්මිය ඇතුළු ඒ දෙමෝපියන් ආදී කොට ඇතිළු යම් තාඥාසින වෙත්නම් ඒ සියලු දෙනා මේ පිණින් සුවපත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින දැක දෙවිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එස්ථාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා. හොඳයි ආනන්ද මහත්මා, මේ මාසයේ සිදු කරන්නට බලාපොරොත්තු වුණු දානමය පින්කම සියතින්ම ඉමහ ශ්‍රද්ධාවෙන් ඊටාම අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය තව තවත් දිනු කරගන්න මේ උතුම් පින්කමලානිසංසෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතයෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමෙජ්ජතෝ.